بسم الله الرحمن الرحيم අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙන් والطور وكتاب مسطور في رق منشور والبيت المعمور والسقف المرفوع والبحر المسجور إن عذاب ربك لواقع ما له من دافع تور كند مت ديورمين හමින් ඌ දිග හරින ලද ලිඛිත ග්‍රන්ථය මත දිවුරමින් නිරන්තරයෙන් භාවිතාවන ගෘහය මත දිවුරමින් උස් ඌ උඩු වියන මත දිවුරමින් රළ නංවන මහා සාගරය මත දිවුරමින් සැබවින්ම නුඹගේ පරමාධිපතිගේ දඩුවම සිදුවන්නේමය එය වළක්වන්නෙකු නැත يوم تمور السماء مورا وتسير الجبال سيرا فويل يومئذ للمكذبين الذين هم في خوض يلعبون يوم يدعون إلى نار جهنم دعا هذه النار التي كنتم بها تكذبون أفسحر هذا أم أنتم لا تبصرون أحس دارنو لسا چلنے ون دنے آئے تاود اے کاندو اہا مہا دارنو لسا ගමන් කරවන දිනයයි සත්‍යය බොරුයයි කියන උනට එදින විනාශයයි ඔව්හුය පුහු තර්කවල යෙදෙමින් විනෝදවන්නෝ නිරාගින්නට ඔවුන් වේගයෙන් ඇද දමනු ලබන දින නුඹලා බොරුයයි කියමින් සිටි ගින්න මෙයයි ඔවුනට කියනු ලැබේ මෙය ඉන්ද්‍රජාලමක්ද නැතහොත් නුඹලා එය නොදකින්නේහුද اصلوها فاصبروا أو لا تصبروا سواء عليكم إنما تجزون ما كنتم تعملون إن المتقين في جنات ونعيم فاكهين بما آتاهم ربهم ووقاهم ربهم عذاب الجحيم كلوا واشربوا هنيئا بما كنتم تعملون متكئين على سرر مصفوفة وزوجناهم بحور عين නුඹලා එහි ප්‍රවේශවව නුඹලා ඉවසීමෙන් දරාගත්තත් ඉවසීමෙන් දරා නොගත්තත් නුඹලාට එක හා සමානය සැබවින්ම නුඹලා කරමින් සිටි දෑටය නුඹලාට ඵල විපාක දෙනු ලබන්නේ සැබවින්ම වියබැතිමත් අය ස්වර්ග උයන්වල සහ ආශිර්වාදයේ සිටිති ඔවුන්ගේ පරමාධිපති ඔවුන්ට දුන් දෑවලින් ප්‍රීති ප්‍රමෝද වෙමින් සිටිති තවද ඔවුන්ගේ පරමාධිපති නිරයේ දඩුවමින් ඔවුන් ආරක්ෂා කළේය. නුබලා කරමින් සිටි දෑ හේතු කොටගෙන සැපසේ කැමැති පරිදි අනුභව කරව පානය කරව යයි ඔවුනට එදින කියනු ලැබේ. ඔවුහු පෙළට තබන ලද සයනාසනවල හාන්සි වී සිටිති. තවද අපි ඔවුනට හෝරුන් ඊන් එනම් ميولاسيان جودو کر دنمو والذين آمنوا واتبعتهم ذريتهم بإيمان ألحقنا بهم ذريتهم وما ألتناهم من عملهم من شيء كل امرئ بما كسب رهين وأمددناهم بفاكهة ولحم مما يشتهون විශ්වාස කළ අයහ විශ්වාසයේහි ඔවුන් අනුගමනය කළ ඔවුන්ගේ දරු පරපුරද ඔවුන්ගේ එම දරු පරපුරත් සමග එකතු කරන්නෙමු. තවද ඔවුන්ගේ ක්‍රියාවලින් කිසිවක් අපි ඔවුන්ට අහිමි නොකරන්නෙමු. සෑම මිනිසෙකුම තමා සැපයූ දෑට ඇපේවන්නේය. පළතුරු සහ මාංශවලින් ඔවුන් ප්‍රිය කරන දෑ අපි ඔවුනට සපයන්නෙමු. يتنازعون فيها كأسا لا لغو فيها ولا تأثيم ويطوف عليهم غلمان لهم كأنهم لؤلؤ مكنون وأقبل بعضهم على بعض يتساءلون قالوا إن كنا قبل في أهلنا مشفقين فمن الله علينا ووقانا عذاب السموم إنا كنا من قبل ندعوه إنه هو البر الرحيم أوه إهدي මිදි පැන් කුසලාන හුවමාරු කරගනිති. එහි දොඩ මළු බවක් හෝ පවට පෙළඹවීමක්ද නැත. සුරැකි මුතු බඳු තරුණ ළමයින් ඔවුන් වටා යමින් ආවතේව කරති. ඔවුන්ගෙන් ඇතමෙක් ඇතෙමුක්ගෙන් ඔවුන්ගේ ලෞකික ජීවිතය ගැන විචාරති. මීට පෙර සැබවින්ම අපි අපගේ නෑදෑයින් අතර අල්ලාහ්ගේ අභිමතය ගැන බියෙන් යුතුව සිටියෙමුයි ඔවුහු කියති. එනිසා අල්ලාහ් අපහට අනුග්‍රහය දැක්විය. තවද පිලිස්සෙන සුළඟේ දඩුවමින් අප ආරක්ෂා කළේය. සැබවින්ම මීට පෙර අපි ඔහුව අයද සිටියෙමු. සැබවින්ම පරෝපාකාරී සහ අසමසම කරුණාන්විතයානන් ඔහුමය. فذكر فما أنت بنعمة ربك بكاهن ولا مجنون أم يقولون شاعر نتربص به ريب المنون قل تربصوا فإني معكم من المتربصين أم تأمرهم أحلامهم بهذا أم هم قوم طاغون أم يقولون تقوله بل لا يؤمنون إنسا نبي محمد ධර්මෝ උපදේශයේ දෙව් නුඹගේ පරමාධිපතිගේ අනුග්‍රහය හේතු කොටගෙන නුඹ පේන කියන්නේකු හෝ උන්මත්තකයෙකු නොවේ. ඔහු කවියකි. ඔහුට කාර්යාගේ භ්‍රමණේ එනම් විපත්‍ය අපි බලාපොරොත්තු වන්නෙමුයි. ඔහු කියනෝද බලාපොරොත්තු වව්. සැබවින්ම මමද නුඹලා සමග බලාපොරොත්තුෙන් සිටින්නන්ගෙන් කෙනෙකු වෙමි. නබි මුහම්මද් පවසව්. නැතිනම් ඔවුන්ගේ බුද්ධිය ඔවුන්ට එසේ කිරීමට අනකරන්නේද? නැතහොත් ඔවුන් සීමාව ඉක්ම වූ ජනතාවක්ද? නැතිනම් ඔහු එය එනම් අල් කුර්ආනයේ ගෙතුවේයයි ඔහු කියනෝද? නොඑසේය. ඔහු විශ්වාස නොකරනෝය. فليأتوا بحديث مثله إن كانوا صادقين أم خلقوا من غير شيء أم هم الخالقون أم خلقوا السماوات والأرض بل لا يوقنون أم عندهم خزائن ربك أم هم المسيطرون أم لهم سلم يستمعون فيه فليأت مستمعهم بسلطان مبين أم له البنات ولكم البنون أم تسألهم أجرا فهم من مغرم مثقلون أون ستيوادينا එවැනි දේශනයක් ගෙනත්වා. නැතහොත් කිසිවෙක් නොමැතිව ඔවුන් මවනු ලැබුවේද? නැතහොත් ඔවුහු ඔවුන්ගේම මැවුම්කරුවෝ වෙද්ද? නැතහොත් මොවුහු අහස් සහ මහ පොළොව මවා ඇත්තෝද? නැත. මොවුහු ස්ථිර ලෙස විශ්වාස නොකරනෝය. නැතහොත් නුඹගේ පරමාධිපතිගේ නිධාන මොවුන් සතුව තිබේද? නැතහොත් ඒවායේ පූර්ණ බලය ඔවුන් සතුද? නැතහොත් එහි ආරෝහණය වී රහස්වලට ඇහුම්කන් දෙන්නට හැකි ඉනිමගක් ඔවුන්ට තිබේද? එසේනම් ඔවුන්ගෙන් ඇහුම්කන් දෙන්නා පැහැදිලි සාධකයක් ගෙනෙත්වා. නැතහොත් ඔහුට එනම් අල්ලාහට දූවරුන්ද නුඹලාට පුතුන්ද, නැතහොත් නුඹ ඔවුන්ගෙන් කිසියම් පණුරක් ඉල්ලා සිටිනවාද, එනිසා ඔවුන් ණයබරින් මිරිකී සිටිනවාද? أَمْ عِندَهُمُ الْغَيْبُ فَهُمْ يَكْتُبُونَ أَمْ يُرِيدُونَ كَيْدًا فَالَّذِينَ كَفَرُوا هُمُ الْمَكِيدُونَ أَمْ لَهُمْ إِلَٰهٌ غَيْرُ اللَّهِ سُبْحَانَ اللَّهِ عَمَّا يُشْرِكُونَ وَإِنْ يَرَوْا كِسْفًا مِنَ السَّمَاءِ سَاقِطًا يَقُولُوا سَحَابٌ مَرْكُومٌ فَذَرْهُمْ حَتَّى يُلَاقُوا يَوْمَهُمُ الَّذِي فِيهِ يُصْعَقُونَ يَوْمَ لَا يُغْنِي عَنْهُمْ كَيْدُهُمْ شَيْئًا وَلَا هُمْ يُنْصَرُونَ وَإِنَّ لِلَّذِينَ ظَلَمُوا عَذَابًا دُونَ ذَلِكَ وَلَكِنَّ أَكْثَرَهُمْ لَا يَعْلَمُونَ وَاصْبِرْ لِحُكْمِ رَبِّكَ فَإِنَّكَ بِأَعْيُنِنَا وَسَبِّحْ بِحَمْدِ رَبِّكَ حِينَ تَقُومُ وَمِنَ اللَّيْلِ فَسَبِّحْهُ وَإِدْبَارَ النُّجُومِ නැතහොත් গুপ্ত දෑවල යථාර්ථයේ පිළිබඳ දැනුමක් ඔවුන් සතුව තිබේද? ඒ අනුව ඔවුහු ලියන්නෝද? නැතහොත් කුමන්ත්‍රණයක් සැලසුම් කිරීමට ඔවුහු සිතන්නේහුද? ප්‍රතික්ෂේප කරන්නන්ගේ කුමන්ත්‍රණය ආපසු එල්ලවන්නේ ඔවුන් වෙතමය. නැතහොත් ඔවුනට අල්ලාහ හැර වෙනත් දෙවියෙක් සිටීද? ඔවුන් ආදේශ කරන දෙයින් අල්ලාහ සුවිසුද්ධය. අහසින් කැබැල්ලක් කඩා වැටෙනු ඔවුන් දුටුවානම් මෙය වලාකුළු සමූහයක් යැයි ඔවුන් කියන්නෝය. එනිසා නබි මුහම්මද් ඔවුනට පහර වදින ඔවුන්ගේම දිනය ඔවුන් දකින්නතුරු ඔවුන් හැරදමව. එදින ඔවුන්ගේ කුමන්ත්‍රණය ඔවුන්ට කිසිම ප්‍රයෝජනයක් නොවන්නේය. තවද එදින ඔවුහු උදව් නොලවන්නෝය. සැබවින්ම අපරාධකරුවන්ට ඊට පෙර ඒ හැර වෙනත් දඩුවමක් ඇත. නමුත් ඔවුන්ගෙන් වැඩි දෙනෙක් ඒ බව නොදනිති. නබි මුහම්මද් නුඹගේ පරමාධිපතිගේ තීන්දුව ඉවසීමෙන් විඳ දරා ගනිව්. සැබවින්ම නුඹ අපගේ ඇස් ඉදිරියේය. තවද නුඹ නැගිටින විට නුඹගේ පරමාධිපති පැසසුමින් සුවිසුද්ධ කරව. රාත්‍රියේහිද තවද තාරකා බැස යන අවස්ථාවේහිද ඔහුව සුවිසුද්ධ කරව.